ඉතින් අර යමරජ්ජුරු නිස්සබ්ද වෙච්ච ගමන් ඉස්සෙල්ලාම අර නිර්පාලකයෝ මොකද කරන්නේ? අරගෙන ගිහිල්ලා මෙයා ඉස්සෙල්ලා අරගෙන ගිහිල්ලා මෙහෙම මුණින් අතර දානවා. දාලා ගිනිගත් යකඩ උලක් වම් මතේ ගහනවා. ගිනිගත් යකඩ උලක් දකුණු අතේ ගහනවා. ගිනිගත් යකඩ උලක් වම් කකුලට ගහනවා. ගිනිගත් යකඩ උලක් දකුණු කකුලට ගහනවා. ගිනිගත් යකඩ උලක් පපුවට අයින්නවා. ඊට පස්සේ දඟල දඟල දඟල දඟල ඉන්නවා. කර්මයේ ඒ කර්මයේ අවසන් වෙනකන් මැරෙන්නේ. ඊට පස්සේ මොකද කරන්නේ? ආයෙත් ඇදලා ගන්නවා. අරගෙන මොකද කරන්නේ? පොරවක් අරගෙන අතපය කපන්න ගන්නවා. පොරවෙන් කපනකට කපනකට ඒ කැක්කුමෙන් එයා දුක් විඳලා විඳලා විඳලා ඒක විරුණාට පස්සේ ආයෙමත් තියවද එක එක එක්කෙනෙක් නෙමෙයි මේ කරන්නේ. යම ගොඩ එක එක ගොඩේ ගොඩාක් ඉන්නවා. ඊරස් ඔක්කොම අරගෙන දැන් රත් වෙච්ච යකඩ පොලවක් තියෙනවා. යකඩ පොලවේ මේගොල්ලන් ඔක්කොම දිගා දිනවා. ඇරලා යකඩ කරත්ත වල යමරජ්ජුරු නිමෙ අර යම නිරපාලකයෝ පිරිස අර රත් වෙච්ච රෝද තියෙන යකඩ කරත් වලින් මේගොල්ලන්ගේ ඇඟ උඩින් එහාට මෙහාට යනවා. යනකොට ඒකෙන් විශාල වශයෙන් දුක් විඳලා වේදනාව විඳලා කෑ ගහලා ඉවර වෙන්නේ නැහැ. ඊට පස්සේ මොකද කරන්නේ? ගිනි අඟුරු පර්වතයක් තියෙනවා. කසින් ගගහා ගිනි අඟුරු පර්වතයට නැග්ගුණෝ. මේකෙන් අපිට පේනවා මේ යම අර නිර්පාලකේ පහළ වෙන්නේ කර්මානුරූපව. මේ වගේ දැන් අපි ගමු හීනයක්. දැන් හීනෙන් අපිට ගොඩාක් අය පේනව නේද? නමුත් එතන එක්කෙනෙක්වත් ඉන්නවද? නැහැ. ඒ වගේ මේ කර්මානුරූපව පහළ වෙන්නේ. ඊරෝසේ කන්දර නැග්ගට පස්සේ දැන් ගිනි අඟුරු ගොඩේ මේවා කර කර ගගා ගගා ගිනි අඟුරු කන්දර නැග්ගෝනෝ. නැග්ගෝලා ඉවර වෙලා ඒ කන්දින් තල්ලු කරනවා. මෙයා වැටෙනවා ගිල්ල විශාල මුට්ටියකට. ඒකට කියන්නේ මොකද්ද? ලෝකුඹු. ලෝහ කුඹ. විශාල කලයකට වැටෙනවා. ඒ කලයේ ඇතුළේ තියෙන ලෝදිය. මේකේ තියෙනවා බුදුරජාණන් වහන්සේ හරි ලස්සන වචනය පාවිච්චි කළා. සෝ තත්ත පේනු දේහකං පච්චති. පේනු දේහකං කියන්නේ තමන්ගේ ශරීරයේ පෙන ගොඩක්. ඒකට වැටුනට පස්සේ ශරීරය මොකද වෙන්නේ? පෙන ගොඩක් බවට පත් වෙලා ඒ පෙන ගොඩ උඩ යනවා යට යනවා අරකින් තැම්බි තැම්බි. ඒතර මේ මැරෙන්නේ නැහැ ඒ කාලේ අවසන් වෙනකන්. ඊට පස්සේ මොකද කරන්නේ? ඒකෙන් ඊට පස්සේ කොකු දාලා ඇදලා ගන්නවා එයාව. අර බිලි කොකු දානවා වගේ කොකු දාලා ඇදලා අරගෙන වීසි කරනවා තව හෝල් එකකට. ඒක ඔන්න විස්තර කරනවා. ඒකට වැටිච්ච ගමන් ඒකට කියන්නේ මහා නිරේ කියලා. මහා නිරේ ගැන බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මෙහෙම. යටට තියෙන්නේ තනිකරම යකඩෙන් බිම. යකඩ බිමක්. බිත්ති හතරක් තියෙනවා. යකඩ බිත්ති හතරක්. වහලෙත් යකඩ. මේකට ඔන්න දැන් ඉතින් ඒ යකඩ තියෙන මේ මහා නිරේට දැන් මෙයා උපදිනවා. මේ එක්කෙනෙක් නෙමෙයිනේ දැන් කෝටි ගණක් ඉන්නවා. කෝටි ගණක් ඉපදිලා ඉන්නේ ඒකේ. ඉතින් එතකොට මේගොල්ලන්ට පේනවා ඈත දැන් විශාල එකක් ඈත පේනවා. ඔන්න නැගෙනහිර පැත්තින් දොරක් ඇරෙනවා. දොරක් ඇරෙන එකටම මොකද වෙන්නේ? මේගොල්ලෝ හිතුවේ ඉතින් යන්න. නමුත් ඒ දොරෙන් එනවා ගිනි ජාලාවක්. මේ අය මොකද කළේ? ගිනි ජාලාව කාගෙන ඒ දොරෙන් යන්න දුවනවා. දුවනකට මොකද වෙන්නේ? අර ගින්නට හැම පිච්චෙනවා. සිවිය පිච්චෙනවා. මස් පිච්චෙනවා. පිච්චිලා ඇට කටු වලින් දුන් දාන්න පටන් ගන්නවා කියලා තියෙනවා. එහෙම දුවනකට. දුවලා දුවලා දොර ළඟට එනකොටම දොර වැහෙනවා. වැහෙන එකට පේනවා ඔන්න ඇරිලා තියෙනවා දොරක්. බටහිර පැත්තේ දොර. දැන් මේගොල්ලෝ මොකද කරන්නේ? ന്യാයමත්. රංචු පිටින් කෑ ගහගෙන දුවනවා බටහිර පැත්තේ දොරටුව ළඟට. බටහිර පැත්තේ දොරටුව ළඟට දුවනකොට මොකද වෙන්නේ? අර විදියටම හැම පිච්චෙනවා. නහරවල් පිච්චෙනවා. මස් පිච්චෙනවා. ඇට කටු වලින් දුන් දානවා. ආයේ දුවගෙන යනකොට මොකද වෙන්නේ? ඒ දොරටුව ළඟට යනකොටම දොරටුව ඇහෙනවා.

තමන්ගේ ආකල්පෙම තමන්ට බය ඇති කළ දෙනවානේ. එහෙමනම් මොකද්ද මේකේ තියෙන සත්‍ය? කොහොිට බලන්නේ මිත්‍යා දෘෂ්ටියක ස්වභාවය. මේ මිත්‍යා දෘෂ්ටියට වැටිච්ච නිසා මේ ධර්ම අවබෝධ කරන්න තියෙන අවස්ථාවල් කී දෙනෙක් නම් නැති කරගන්නවද? කී දෙනෙක් නම් නැති කරගන්නවද? අන්තිමට මෙහෙම ඉඳලා මරුණට පස්සේ සමහරට අපි දන්නේ එක්ක තිරිසන් ලෝකයයි එක්ක පෙරේත ලෝකයයි. දැන් අපි ගත්තොත් පෙරේතෙක් වුණත් අඩු ගානේ පින් අනුමෝදන් වෙන්නවත් පුළුවන්. නිරේගියෝ. බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කළා. ජානුස්සෝනි බ්‍රහ්මණේ ඇහුව බුදුරජාණන් වහන්සේගෙන් ස්වාමීනි අපි මරණයට පත් වෙච්ච ආයතේ පින් අනුමෝදන් කරනවා සිළු දිනාම පින් ගන්නවද? නෑ කිව්වා. මැරිච්ච කෙනා නිරේ නම් එයා එහි ගිනිගුලි කාලා ඉන්නේ මේ පින් ගන්න දෙන්නේ නෑ කිව්වා. මැරිච්ච කෙනා තිරිසන් ලෝකේ නම් තිරිසන් ලෝකේ තියෙන දේවල් කාලා බිලා යා ඉන්නේ පින් ගන්න දෙන්නේ නෑ කිව්වා. මැරිච්ච කෙනා මිනිස් ලෝකේ නම් මිනිස් ලෝකේ දේවල් කාලා බිලා ඉන්නේ එයා පින් ගන්න දෙන්නේ නෑ කිව්වා. මැරිච්ච කෙනා දෙවියන් අතරට ගිහිල්ලා නම් එයා දිව්‍ය භෝජන කාලා බිලා ඉන්නේ එයාට මේ පින් ගන්න එච්චර ඕන කමක් නෑ කිව්වා. මැරිච්ච කෙනා පිරිතෙක් වුණත් විතරක් එනවායි කිව්වා. ඉතින් එහෙනම් ඔබ හිතනවාද මැරෙන සියලු දෙනා පිරිතේ විතරක් වෙනවා කියලා? නෑ. ඉතින් එහෙම බලනකොට මේ ජීවිතවල අපි කියමු අනිත්‍යය ගැන අපි පැත්තකින් දමු අපි ගැන හිතමු. අනිත්‍යය අපි දන්නවා අපිට සියලු දෙනාම සුගතියේ කැඳවාගෙන යන්න බෑ. අපි ගැන හිතුවොත් එීම අපට ආරක්ෂාවක් තම තමන්ගේ ජීවිතවලට ආරක්ෂාවක් ඕනේ නැද්ද? තම තමන්ගේ ජීවිතවලට ආරක්ෂාවක් ඕනේ. තම තමන්ගේ ජීවිතවලට ආරක්ෂාව තහවුරු කරගන්නේ කොහොමද? තමන්ට තියෙන්න ඕනේ නොසෙල්වෙන විදිහට තිසරණේ පිහිටලා. ඒක තහවුරු කරගන්න බුද්ධ දේශනාවක් තියෙනවා. ඒකේච බුද්ධං සරණං ගතාසේ නතේ ගමිස්සන්ති අපායං. යම් කිසි කෙනෙක් මුළු හදවතින්ම බුදුරජාණන් වහන්සේ විතරක් සරණ ගියොත්, ශ්‍රී සද්ධර්මයේ විතරක් සරණ ගියොත්, ශ්‍රාවක සංඝ රත්නයේ විතරක් සරණ ගියොත් නතේ ගමිස්සන්ති අපායං. අපායට යන්නේ පහය මානුසං දේහං මිනිස් දේ අත්හැරලා දේවකාය පරිපූර්ණ පරිපූර්ණසන්ති දිව්‍ය ලෝකෙ උපදිනවා. දැන් එතකොට තේරෙනවද දිව්‍ය ලෝකෙ උපතක් කර යනවා කියන එකත් ලේසි වැඩක් නෙමෙයි කියලා. ඒකත් ලේසි එකක් නෙමෙයි. ඒකත් දුෂ්කර එකක්. ආයේ මිනිසෙක් වෙනවා කියන එකත් ලේසි එකක් නෙමෙයි. මිනිසෙක් වුණත් බැරි වෙලාවක් දැන් අනාගතේ. වෙන ආගමක ඉපදුනා නම් වෙන මිත්‍යා දෘෂ්ටියකට අපුණා නම් සිංහල වුණත් කේන්දර අධහන පවුලක උපදුනා නම් ඉවරයිනේ. ඒ ඊට පස්සේ ඒවනේ සරණ යන්න තියෙන ඉතින් දේවාල වලට ওই බාහිර පූජාවල් ඕවට යන්න තියෙන්නේ. අන්තිම වෙලුවන් පස්සේ මිත්‍යා දෘෂ්ටිනේ දෙකම එකයි. මේක හැදෙවෙත් එකයි මුස්ලිම් වුණත් එකයි. ඉතින් අන්තිමට බලනකොට මිත්‍යා දෘෂ්ටි එකයිනේ. දැන් ඔබට තේරෙනවද මෙහෙම එකක්? අඳුර නම් ඒක අඳුරමයි. අඳුරට එළිය කියන කතාවක් නෑ. අඳුර අඳුරමයි. එළිය එළියමයි. අඳුරයි එළිය එකට තියන්න පුළුවන්ද? බැ එළිය එනකට අඳුර යනවා. අඳුර එනකට එළිය යනවා. ඒ වගේ කේන්දරත් බලාගෙන නැකතුත් හදාගෙන කිරිත් උතුරෝගෙන තිසරණෙත් පිහිටගෙන දඹුලුත් ගිහින් තලගොවිත් මරාගෙන එහෙම කරන්න බෑ. ඒ ක්‍රමේ බෑ. කරනවා නම් තියෙන තිසරණේ විතරමයි. මේක හොඳට තේරුම් ගන්න. මේ මම මට කේන්දරත් එක පුද්ගලික අමනාපයක් නෑ. මම මේ කියන්නේ ඒක නෙමෙයි. මොකද මට කෙනෙක් කේන්දර බැලුවා කියලා මට ඇති ලාභෙකුත් නැහැ, පාඩුවකුත් නැහැ. මට ඒක අදාළත් නැහැ. මම කියන්නේ ඒක නෙමෙයි. පැහැදිලිවම වෙන පාඩුවක් දකින්නවා මම. මොකද්ද? තිසරණයට එන්නේ නැහැ. තිසරණයට එන්නේ නම් තමන්ගේ ආරක්ෂකයා බවට පත් වෙන්න ඕනේ මොකද්ද? තිසරණය. තිසරණේ තමන්ගේ ආරක්ෂකයා බවට පත් වෙන්න ඕනේ. තමන්ට බියක්, තැතිගැනීමක්, ශෝකයක්, කනගාටුවක් ඇති වෙච්චාට සීවෙන්න ඕනේ මොකද්ද? තිසරණයේ සීවෙන්න ඕනේ. අන්න එතන. දැන් අපි ගත්තොත් ලෙඩ වෙනවා කෙනෙක්. එයාට තිසරණයේ සීවෙන්න ඕනේ. එයා රෝගිය උස්සන්න වෙනවා. එතකොට එයාට ධර්මයේ සීවෙන්න ඕනේ. මේක තමයි ධර්මය. මේක තමයි ජීවිතය ගැන බුදුරජාණන් වහන්සේ වදාළා. අන්න එතකොට තමයි එයා ධර්මයේ කරා යන්නේ. කෙනෙක් මැරුණා. කට්ටිය අඬනවා. අන්නකට සීවෙන්න ඕනේ මොකද්ද? තිසරණේ මෙන්න ප්‍රියයන්ගින් වෙන්නේ මේ දුක මම දැන් විඳිනවා.